We thank you, Lord Jesus, for the cross. යෙසුනි අපි ස්තුති කරනවා කුරුසය ගැන. We thank you for your sacrifice. ඔබගේ පූජාව ගැන ස්තුතියි. For each one of us. අපි සියලු දෙනා උදෙසා. That you paid the penalty that we had to pay. අපි ගෙවිය යුතු ඒ මිල ඔබ වහන්සේ ගෙවුව නිසා. You took my punishment on my behalf. ස්වාමීනි මගේ දඬුවම මා වෙනුවෙන් ඔබ වහන්සේ ගත්ත කුරුසයේදී. So that I may be free. මම නිදහස් වන පිණිස free to serve you free to live for you ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න ඔබ වහන්සේ වෙනුවෙන් නිදහසේ සේවය කරන පිණිස we thank you from the depths of our hearts අපගේ මුළු හදවතින්ම හදවත් පතලෙන්ම අපි ඔබ වහන්සේට ස්තුති කරනවා we thank you for your love for us ඔබ වහන්සේගේ ප්‍රේමය ගැන ස්තුතියි we thank you for the way you take care of us ඔබ වහන්සේ අපිව සලකන අපිව බලා ගන්න ආකාරය ගැන ස්තුතියි now lord our hearts and our minds are open to receive from you අපගේ හදවත අපගේ මනස ස්වාමිනී අපි විවර කරන ඔබ වහන්සේගෙන් ලබා ගන්න පිණිස we receive the wisdom that comes from your word ඔබ වහන්සේගේ වචනය තුලින් එන ප්‍රඥාව ලබා ගන්න පිණිස that wisdom that makes us victors in life ඒ ප්‍රඥාව කරන කොටගෙන ඒ අපි ජීවිතයේ ජයග්‍රහණය ලබන පිණිස I bless your people this morning ඔබ වහන්සේගේ සෙනඟට ස්වාමිනේ මම ආශිර්වාද කරනවා bless them and bless them lord ස්වාමිනේ උන්ට ආශිර්වාද කරනවා දිගින් දිගටම in the name of jesus යේසුස් වහන්සේගේ නාමයෙන් amen please be seated කරුණාකරලා වාඩි වෙන්න as I was worshiping here I felt there's somebody in the congregation this morning you are concerned about a relative who's sick in your family මේ සභාවේ යම් කෙනෙක් සිටිනවා ඔබගේ පවුලේ යම් ඥාතියෙක්ගේ රෝගයක් පිළිබඳව ඔබ ඉතාමත්ම සැලකිලිමත්ව සිටිනවා maybe it's your mother or father ඔබගේ දෙමාපියන් වෙන්න පුළුවන් අම්මා නැත්තම් තාත්තා and you are unable to do anything but you are praying that god will touch and heal that person obata kisima deyak karaganna beruwa oba innawa oba yaaknya karanawa deviyan wahanse ounwa sparsha karala suwaya labana pisa the lord wants me to tell you that today god is going to touch that person deviyan wahanse maathulin obata kiyenawa deviyan wahanse oy e pudgalaya wada dawase sparsha karana bawa that person will be totally healed and restored e pudgalaya sampurnenma suwaya labala yatha tattwayata paminena hallelujah So you can receive that word and say thank you. ඔබට වචනේ ඔබ අත්පත් කරගෙන ස්තුති කරන්න පුළුවන් දෙවියන් වහන්සේට. Hallelujah. Hallelujah. You know I feel already we are so blessed this morning. මේ උදෑසන මට දැනටමත් දැනෙනවා අපි ආශිර්වාද ලැබලා තිබෙනවා. You know when we come to church there's so much we receive, so much blessing we receive. අපි සභාවට පැමිණෙනකොට අපි බොහෝ ලෙස ආශිර්වාදය ලබනවා. Being blessed is not just a feeling. ආශිර්වාදය ලැබීම හැඟීමක් නෙවෙයි. You know, when we sing we feel good that's fine. අපි ගීතිකා ගායනා කරනකොට අපට යහපත් හැඟීමක් දැනෙනවා ඒක. And we say I was blessed with that song. මම ඒ ගීතිකාව කරනකොටගෙන ආශිර්වාද ලැබුවා කියලා කියනවා. But you know blessing is something more than having a nice feeling. ආශිර්වාදය කියලා කියන්නේ හැඟීමකට වඩා වැඩි දෙයක්. When you are blessed there's an improvement in your life. අපි ආශිර්වාද ලැබනකොට අපගේ ජීවිතේ වැඩි දියුණු වීමක් තිබෙනවා. There's an improvement that happens inside of you. You may not even realize it. අපි ඇතුළාන්තේ යම් ඉදිරියට යෑමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපට දැනෙන්නේවත් නැතුව ඒ දේ සිදු වෙන්න පුළුවන්. Hallelujah. So this morning you are blessed. මේ උදෑසන ඔබ ආශිර්වාද ලැබනවා. Say to the next person you are blessed. ඔබ එහා පැත්තේ ඉන්න කෙනාට කියන්න ඔබ ආශිර්වාද ලත්. So every time we say God bless to people. අපි හැමපාරම යම් කෙනෙකුට ආශිර්වාද කරනකොට God bless කියලා we are releasing something to that person's life. අපි ඒ පුද්ගලයාගේ ජීවිතයට යම් දෙයක් නිදහස් කරනවා. Amen. Amen. You know we are not just saying that because like saying good morning, good afternoon. අපි සුබ උදෑසනක් නැත්නම් good evening කියලා කියන ඒ වගේ නිකන් කියනවා නෙවෙයි. Hallelujah. These days we are learning about wisdom. මේ දවස්වල අපි ඉගෙන ගන්නවා ප්‍රඥාව පිළිබඳව. And I believe as you receive this teaching on wisdom your life is going higher. You are improving. Hallelujah. There's improvement taking place in your life. ඔබ මේ දවස්වල මේ ඉගෙන ගන්න ප්‍රඥාව ඉගැන්වීම යටතේ මම විශ්වාස කරනවා ඔබගේ ජීවිතය ඉදිරියටත් ඉහළටත් යනවා. And at the end of this series of teaching you'll never be the same. Amen. මේ තේමාව ඉවර වෙනකොට ඔබගේ ජීවිතය ඒ ආකාරයෙන්ම තිබෙන්නේ යන්නේ නැහැ සබාව. Hallelujah. You know people are going to look at you and say what happened to you? Manushya obedesa balala kiyanne yanawa kumakda me pudmeyata vela tiyenne kiyala. Because wisdom is a principal thing that we need to be successful in life. Manda jeevithe saarthakathwaya udessa pragnyawa thamai apage jeevitheta avashya pradhanama deya. I'm talking about the wisdom that comes from God, from his word. Deviyan wahansege wachanaya karana kotagena ena pragnyawa genai mama katha karanne. The key aspect of life to be successful is the wisdom of God. Jeevithe saarthakathwaya udessa ඇති යතුරු තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුල ක්‍රියා කිරීම. In the Bible is mentioned about a man called Solomon. He was a king. සාලමන් කියලා රජතුමෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. The Bible says that Solomon chose wisdom rather than riches and wealth. When God asked him what do you want? දෙවියන් වහන්සේ සාලමන් රජතුමාගෙන් ඇහුවාම කුමක්ද ඔබට ඕන කියලා ඔහු ඒ ධනය වස්තුන් වෙනුවට ඔහු ප්‍රඥාව තෝරාගත්ත රජ කෙනෙක්. I believe he learned that from his father King David. මම විශ්වාස කරනවා ඔහු ඒ දේ ඉගෙන ගත්තේ ඔහුගේ පියාගෙන් දාවිත් රජතුමාගෙන්. So he chose wisdom, but the Bible says that he became the wealthiest man. You know, he became the wealthiest man until Jesus. Jesus wahanse enakan Bible e sandahan wenawa e Solomon rajathuma tamai pohosatma kena me loke sitapu. So it is important that we choose wisdom, that we find wisdom. Ita wedagat put all our effort to find wisdom. Ita wedagat karanawak tamai api sieluma utsahayan derima ප්‍රඥාව සොයා ගැනීම උදෙසා Proverbs chapter 4 verse 7 says wisdom is the principal thing, therefore get wisdom. හිතෝපදේශයේ 4:7 වෙනි පදයේ කියනවා ප්‍රඥාව ප්‍රධාන දේය, එබැවින් ප්‍රඥාව ලබා ගනින්න. Proverbs chapter 8 verse 10 හිතෝපදේශයේ 8 වන පරිච්ඡේදයේ 10 වන පදයේ මෙසේ කියනවා receive my instruction and not silver and not silver and knowledge rather than choice gold, for wisdom is better than rubies and all the things that you may desire. හිතෝපදේශයේ 8 වන පරිච්ඡේදයේ 10 සහ 11 වන පද රිදී නොව මාගේ ගුරුකමද අනර්ග රණට වඩා දැනගැන්මද පිළිගනිල්ලා මත් නිසාද ප්‍රඥාව රතු කැටවලට වඩා හොඳය ආශාවිය හැකි සියලු දේවලට ඊට සමාන නොවේ. The Bible says wisdom is better than gold or silver, rupees and dollars. දේ වචනේ සඳහන් වෙනවා ඒ ප්‍රඥාව රන් රිදී වලට වඩා රුපියල් ඩොලර් වලට වඩා ප්‍රධාන දේ ප්‍රඥාව කියලා. The important thing is wisdom will deliver riches to you. වැදගත් කාරණාවක් තමයි ප්‍රඥාව කරන කොටගෙන සියලුන් වස්සු ඔබගේ ජීවිතයට නිදහස් වෙනවා. The more you know God's word in your spirit, ඔබගේ ආත්මයේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ දැනගන්න, the greater the level of wisdom that will be in your life. ඔබගේ ජීවිතයේ ඒ ප්‍රඥාවේ මට්ටම එන්න වැඩි වෙනවා. Then you will know how to deal wisely in the affairs of life. එවිට ඔබගේ ජීවිතයේ කාරණා තුල මහත් ප්‍රඥාවන්තව ක්‍රියා කරන්න ඔබට දැනගන්න පුළුවන්. Then you'll be a person that do not have to ask or even pray for riches or wealth or money. ඔබට එවිට ඔබගේ ජීවිතයේ ධනය වස්තුන් උදෙසා ඉල්ලන්නවත් යාඥා කරන්නවත් අවශ්‍ය වන්නේ නැහැ. You don't have to pursue money and fame and material possessions. ඒ අමුද්‍රව්‍ය ඒ භෞතික දේවල් පිටිපස මුදල් පිටිපස ඔබ ලුහුබඳින්න අවශ්‍ය නැහැ ජීවිතේ. They will come after you. Hallelujah. ඒ දේවල් මුදල් වස්තුන් ඔබ පිටිපස ලුහුබඳීවි. Hallelujah. Hallelujah. So go for wisdom. එමණිසා ඔබ ප්‍රඥාව උදෙසා යන්න. Don't go for money. මුදල් පිටිපස ඔබ යන්න එපා. Don't go for riches. ඒ ධනය වස්තුන් පිටිපස ඔබ ලුහුබඳින්න එපා. Go for wisdom and riches will pursue you. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව උදෙසා ඔබ යන්නේ එවිට ඒ ධනයේ වස්තුන් ඔබ පිටුපස ලුහුබඳීවි. Hallelujah. Hallelujah. You know, wisdom is so important. ප්‍රඥාව ඉතාමත්ම වැදගත් කාරණාවක්. The answer to human limitations. ඒ මිනිස්යාගේ සීමාවන් වලට පිළිතුර is wisdom. ප්‍රඥාවයි. You know, in life there are so many things that are limited. අපගේ ජීවිතේ බොහෝ දේවල් තියෙනවා සීමා සහිතයි. For instance, time is limited. වේලාව සීමිතයි. our ability and our talents are limited. apage hakiyawan talanta seema sahitai. so how do we break through this limitation? me seemawan tulin api kada yanne keseda? it is the wisdom that comes from god. deviyan wahansegen paminena pragnyawa karana kota genai. when we receive wisdom from god. deviyan wahansegen pragnyawa api laba ganna vita. there is no limitation that is going to strangle us. kisima seemawakata bæha apage jeevitayata badawan genenna. hallelujah. hallelujah. when we receive wisdom from god. deviyan wahansegen api pragnyawa laba ganna vita. it causes us to take the right decisions in life. apage jeevitaye nivarati thirana ganna maga penwima labenawa. you know when we make decisions our decisions must be intentional. api teerana gannakota jeevithaye api ewa hithala mathala ganna awashyai. many people take decisions because they are emotionally moved. boho aya teerana ganna ounge jeevithaye oun hangim barawa. but do you know your decisions will determine your next level of advancement. obage teerana anuwa obage jeevithaye ilanga piyawara idiriyata yama teerana wenawa. so your decisions are so important, they are so crucial in life. jeevithaye obage teerana ithamathma wedagath sthanayak ganna. and every day we make so many decisions from the time we wake up and to the time we go to sleep. dinapatha api udasana negitta welawa indala nindata yana kalma api teerana gannawa. wisdom is a discipline of your mind. ප්‍රඥාව කියන්නේ අපගේ මනසේ විනයක්. Your mind has to be disciplined with the word of God. අපගේ මනස දේව වචනය සමග විනයකට පැමිණෙන්න අවශ්‍යයි. If you want to see promotion, if you want to see transformation in your life and everything that goes around you, you have to discipline your mind. ඔබගේ ජීවිතයේ පරිවර්තනය වීමක් ඔබගේ ජීවිතයේ ඉදිරියට යෑමක් ඔබ දකින්න ආසනම් ඔබ ඔබගේ මනස විනයානුකූලව පාවිච්චි කිරීම ඉතා වැදගත්. Wisdom teaches you to stay calm when everybody around you is panicking. ප්‍රඥාව කරන කොටගෙන ඔබගේ අවට සිටින අය බොහෝ කලබලව ක්‍රියා කරත් ඔබට දෙවියන් වහන්සේගේ විවේකය තුල ඉන්න හැකියාව ලැබෙනවා ප්‍රඥාව කරන කොටගෙන. Hallelujah. Staying calm is so important in life. ජීවිතයේ ඒ විවේකයව නිදහස්ව සමාදානයෙන් සිටීම සංසුන්ව සිටීම ඉතාමත් වැදගත්. Hallelujah. You know your wisdom teaches you not to make hasty decisions. ඒ ප්‍රඥාව කරන කොටගෙන ප්‍රඥාව අපිට උගන්වනවා ඒ කලබලයට ඉක්මන් තීරණ නොගැනීම. Not to take decisions under pressure. ඒ පීඩනකාරී තත්වයන් යටතේ තීරණ නොගැනීම. It takes wisdom to speak the right words. නිවැරදි වචන කතා කරන්නත් අපට ප්‍රඥාව අවශ්‍යයි. It needs more wisdom to stay quiet. නිශ්ශබ්දව සිටින්න තවත් ප්‍රඥාව අවශ්‍යයි. Hallelujah. Do you know that it needs more wisdom to keep quiet than to speak? ඔබ දන්නවද ඔබට නිහඬව සිටින්න වඩා ප්‍රඥාව අවශ්‍යයි කියලා කතා කරනවට වඩා? You know foolish people talk foolishly. ඒ මොඩ අඥාන මිනිසයන් අඥාන ආකාරයට කතා කරනවා. You know God wants his people to speak wisely, to behave wisely. because it's so important. දෙවියන් වහන්සේගේ කැමැත්ත උන් වහන්සේගේ සෙනඟ උන් වහන්සේගේ දරුවන් ඒ ප්‍රඥාවන්තව කටයුතු කිරීමයි. Hallelujah. Tell the next person I will speak wisely and I'll keep quiet when it's important to be quiet. ඔබ එහා පැත්තේ කෙනාට කියන මම ප්‍රඥාවන්තව කටයුතු කරනවා මම නිශ්ශබ්දව සිටිය යුතු ස්ථානයේ නිශ්ශබ්දව සිටිනවා. Have you noticed you know some people they're so quick to talk. ඔබ දන්නවද සමහර වෙලාවට සමහර අය ඉතා ඉක්මනින් කතාවට යෙදෙනවා. You know sometimes I have seen you know somebody asks the husband a question and the answer comes from the wife. යම් කෙනෙක් ස්වාමි පුරුෂයාගෙන් ප්‍රශ්නයක් අහනවා නමුත් උත්තර දෙන්නේ භාර්යාව. You know before the husband could think about it the wife has answered. ස්වාමි පුරුෂයා ඒ දේ හිතන්නත් කලින් භාර්යාව පිළිතුරු දීලා ඉවරයි. So husbands keep quiet after that. ඊට පස්සේ ස්වාමි පුරුෂයා ඉතින් නිශ්ශබ්දව සිටිනවා. Hallelujah. Hallelujah. Don't be foolish. අඥාන වෙන්න එපා. Tell the next person don't be foolish. මෝඩ වෙන්න එපා කියලා ඊළඟ එක්කෙනාට කියනවා. Hallelujah. You know Job told his wife. Job kiwa baryawata. Job told his wife don't be a foolish woman. ඒ අඥාන කාන්තාවක් වෙන්න එපා කියලා. You remember when Job lost everything, Job's wife said සියලු දේ අහිමි වුණා. What's the point in following God? සියලු දේ අහිමුණාම යෝබ්ගේ ජීවිතයේ භාර්යාව කිව්වා මොකක්ද අපි දෙවියන් වහන්සේ අනුගමනය කිරීමේ හේතුව. You know, why are you still maintain your integrity with God? ඒත් ඔබ දෙවියන් වහන්සේ එක්ක තවමත් ඒ සම්බන්ධතාවය තුල දිගින් දිගටම යන්නේ. Curse God and die. ඔබ දෙවියන් වහන්සේට ශාප කළා ඔබ මැරෙන්න කියලා කිව්වා. And Job said, "You foolish woman." යෝබ් කිව්වා භාර්යාවට ඔබ අඥානවන්ත කාන්තාව කියලා. I hope some of the husbands will be wise enough to say that to their wives. Praise God, she doesn't want to translate that to us. Mama hitra samar swami purushan. Praise the Lord, amen. Man kiwe samaharak swami purushan editor wei kiyala tamange baaryamata e wage deyak kiyan job kiwwa wage. Hallelujah. We are talking about wisdom of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ගැනයි අපි කතා කරන්නේ. But we were talking last week about the wisdom of the world. ගිය සතියේ අපි කතා කරා ඒ ලෞකික ප්‍රඥාව පිළිබඳව. The Bible speaks about a wisdom that God says is foolishness before him. දෙවියන් වහන්සේ ඉදිරියේ ඒ මෝඩකම කියන ප්‍රඥාව ගැන බයිබලයේ සඳහන් වෙනවා. Last week we looked at this wisdom of the world. මේ ලෞකික ප්‍රඥාව ගැන අපි ගිය සතියේ බැලුවා. And we said it is earthly. It is sensual and it is devilish. Laukikai mansikai e wage ma yakshakarai kiyala api giya satiye me dena me gana baluwa. So we see the devil is in control of the wisdom of the world. E laukika pragnyawa thula yakshaya thamai palanaya karanne. So as children of God we must be careful that we do not function in that kind of wisdom. දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට අපි ප්‍රවේසම් වෙන්න අවශ්‍යයි එවැනි ලෞකික ප්‍රඥාව තුළ ක්‍රියා නොකර සිටීම. But yet it's so easy for us because we live in this world. මේ ලෝකේ අපි ජීවත් වෙන නිසා අපට ඉතා ලෙහෙසියෙන් ඒ ලෞකික ප්‍රඥාව තුළ ක්‍රියා කරන්න පුළුවන්. Although we live in this world we do not belong to this world. යේසුස් වහන්සේ කිව්වා අපි මේ ලෝකේ ජීවත් වුණත් අපි මේ ලෝකයට අයිති නැහැ කියලා. We live in two worlds. අපි ලෝක දෙකක තමයි ජීවත් වෙන්නේ. But our real life is the spiritual life. අපගේ සැබෑ ජීවිතය තමයි අපගේ ආත්මික ජීවිතය. So the wisdom that comes from heaven from God is the wisdom that we should function in. ඒ ස්වර්ගික තලයෙන් නැත්නම් දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ප්‍රඥාව කරන කොටගෙන තමයි අපි ජීවත් විය යුත්තේ. Hallelujah. Hallelujah. So today we are going to look at another wisdom. It is called the wisdom of men. ඒ මිනිස්යාගේ ප්‍රඥාව ගැන තමයි අද දවසේ අපි බලන්න යන්නේ. What is the difference between the wisdom of the world and different wisdom of men? මොකක්ද වෙනස ඒ ලෞකික ප්‍රඥාව සහ මිනිස්යාගේ ප්‍රඥාව අතර? The wisdom of the world is the general wisdom, the methodology or the system of the world. ලෞකික ප්‍රඥාව කියලා කියන්නේ මේ ලෝකයේ ආකාරයට ක්‍රියා කිරීමයි. But the wisdom of men means මනුෂ්‍ය ප්‍රඥාව කියලා කියන්නේ it is the wisdom that each individual man has learned to live over a period of time. හැම මිනිසෙක්ම කාල සීමාවක් තුල කාලයක් තිස්සේ ඔවුන් පුරුදු පුහුණු වෙලා තිබෙන ආකාරයට ජීවත් වෙනවා. Every human being is a free moral agent. That means the devil cannot force us to do anything. යක්ෂයාට කිසිම මිනිසෙකුට බල කරන්න බෑ යම් යම් දේවල් කරන්න. You know, God created us with a free will. දෙවියන් වහන්සේ මිනිසයව නිර්මාණය කළේ ඒ නිදහස් මානසිකත්වයක් ඇතිව. So wisdom of man is the choices that we make, the choices that we have learned through the environment that we live. ඒ මිනිසයාගේ ප්‍රඥාව කියලා කියන්නේ ඔවුන් ජීවත් වෙන පරිසරය කරන කොටගෙන ඔවුන් ජීවත් වන රටාවයි. So I have my own wisdom. මට තිබෙනවා මගේම ප්‍රඥාව. So and so has his own wisdom. අනිත් කෙනාට තියෙනවා ඔහුගේම ප්‍රඥාව. So each individual has his own wisdom or opinions that he has learnt over a period of time. එක එක මිනිසයා අපි සලකලා බලන විට ඔහු ඔහුගේ ජීවිත රටාව අනුව ඔහුගේ ප්‍රඥාව ඔහු පුරුදු වෙලා තිබෙනවා. So we over the period of time we create our own wisdom. යම් කාලයක් තිස්සේ අපි අපගේම ප්‍රඥාව නිර්මාණය කරගෙන තිබෙනවා. So some people say I never trust this person. සමහර අය කියන මම අරයනම් විශ්වාස කරන්නේම නැහැ. I don't trust short people. I don't trust people wearing white, all kinds of things. සුදු ඇඳගෙන ඉන්න අයව විශ්වාස කරන්නේ. Some people say I don't trust pastors. සමහර අය කියනවා සභාපාලකවරුන්ව විශ්වාස කරන්නේ නැහැ. I don't trust lawyers. නීතිඥයන් විශ්වාස කරන්න හැකියි. Eventually these people they don't trust anybody. අවසානයේ බලනකොට මේ අය කවුරුවත් විශ්වාස කරන්න නැහැ. That is human wisdom. ඒ මනුෂ්‍ය ප්‍රඥාවයි. The wisdom of man. මනුෂ්‍යයාගේ ප්‍රඥාවයි. He lives in that frame of wisdom. He thinks this is what is right. ඒ ඔහු ජීවත් වෙන්නේම මනුෂ්‍යයා එම ඔහුගේම ප්‍රඥාව වලට කොටු වෙලා ඔහු හිතනවා ඔහු හිතන දේ තමයි හරි කියලා. And sometimes it's what he learned from his parents. ඔහුගේ දෙමාපියන්ගෙන් ඉගෙනගත්ත දේ වෙන්නත් පුළුවන්. Maybe that is what his father was. ඔහුගේ පියා ඒ ආකාරයෙන් ක්‍රියා කළා වෙන්න පුළුවන්. The way his father has taught him, so he has learnt it the same way. ඔහුගේ පියා උගන්වපු ආකාරයට ඔහු ඒ ආකාරයෙන්ම ඉගෙනගෙන තිබෙනවා. The way their mother has taught, they have gone the same way. ඔහුගේ මව උගන්වපු ආකාරයට ඒ විදියටම පුරුදු පුහුණු වෙලා තිබෙනවා. Wisdom of man. ඒ මනුෂ්‍ය ප්‍රඥාවයි. Let's look at wisdom of man in the Bible. අපි බයිබලයේ බලමු මනුෂ්‍යයාගේ ප්‍රඥාව ගැන. 1 Corinthians chapter 1 verse 17. 1 කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදයේ බලමු. Are you with me? ඔබ මා සමගද? 1 Corinthians 1:17. 1 කොරින්ති පළවෙනි පරිච්ඡේදයේ 17 වෙනි පදය. It says, "For Christ sent me not to baptize but to preach the gospel, not with the wisdom of words, lest the cross of Christ shall be made into null effect." මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ මා යැව්වේ බෞතිස්ම කරන්නට නොව සුභාරංචිය දේශනා කරන්නටය. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසය නිෂ්ඵල නොවන පිණිස වචනවල ඥානවන්ත කමින් නොවේය. Now it says wisdom of words. මෙතන කියනවා වචනවල ඥානවන්තකම කියලා. Notice the wisdom of words. වචනවල ඥානවන්තකම කියලා කියනවා. So Apostle Paul is saying, "I'm not going to bring this gospel with wisdom of just words." පාවුල් තුමා කියනවා මම මේ සුභාරංචිය ඔබට ගෙනෙන්නේ නැහැ වචනවල ඥානවන්තකම කරන කොටගෙන. Now if you look at 1 Corinthians chapter 2. 1 කොරින්ති දෙවෙනි පරිච්ඡේදයේ දෙස බැලුවොත් verse 4 and 5. 4 වෙනි සහ 5 වෙනි පද. And my speech and my preaching was not with enticing words of man's wisdom. Notice there, man's wisdom. That is in demonstration, but in the demonstration of the Spirit and of power. Mage kathavat mage deshana kirimat prajñave sit polamba vanna u vachana valin nova aathmayanan wahansegeda balayeda prakasha kirimen viya. So the Apostle Paul is saying, "I don't come to preach you with some nice words, some enticing words, some clever words, but my preaching is with the demonstration of God's Spirit and power." ඒ පාවුල් තුමා එතන සඳහන් කරනවා මම ඔබට දේශනා කරන්නේ අලංකාර ලස්සන රැවටිලිකාර වචන වලින් නොවේ නමුත් දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම අනුවයි. Now look at verse 5. That your faith should not stand in the wisdom of men. පස්වන පදේ කියනවා එසේ උනේ නුඹලාගේ ඇදහිල්ල දෙවියන් වහන්සේගේ බලයෙන් මිස මිනිසයාගේ ප්‍රඥාවෙන් නොපිහිටන පිණිසය. That your faith may not be built on the wisdom of men, the words of men, but in the power of God. Hallelujah. නුඹගේ ඇදහිල්ල මිනිස්ස ප්‍රඥාවෙන් නොවේ දෙවියන් වහන්සේගේ බලයෙන් ගොඩනගන පිණිසයි. God doesn't want his people to be built up with words of men. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි උන්වහන්සේගේ සෙනඟ ඒ මිනිසයාගේ වචන වලින් ගොඩනැගීම. God doesn't want his people to be built up with the wisdom of man. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි උන්වහන්සේගේ දරුවන් ඒ මිනිස්ස ප්‍රඥාවෙන් ගොඩනැගීම. He wants your faith to stand on his word and in his power. Hallelujah. උන්වහන්සේගේ කැමැත්ත ඔබගේ ඇදහිල්ල උන්වහන්සේගේ වචනය බලය කරන කොටගෙන නැගී සිටීමයි. So we see man's wisdom is expressed in words. අපි දකිනවා මනුෂ්‍ය ප්‍රඥාව ප්‍රකාශ වෙන්නේ ඔවුන්ගේ වචන වලින්. So man expresses his wisdom through his own words. මනුෂ්‍ය ඔවුන්ගේ ප්‍රඥාව ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේම වචන වලින්. So people make their own imagination, they imagine on their own and they speak that. මනුෂ්‍ය ඔවුන්ට හිතන ආකාරයට ඔවුන් හිතලා ඒ දේ කතා කරනවා. So even about God, the concept of God, many people have their own imagination. They create their own God and say God is like this, God is like this. දෙවියන් වහන්සේ ගැනත් ඔවුන් ඔවුන්ට ඕන ඕන ආකාරයට හිතලා නිර්මාණය කළ දෙවියන් වහන්සේ මේ ආකාරයි කියලා ඔවුන් කියා සිටිනවා. You know, they think God should be like this. ඔවුන් හිතනවා දෙවියන් වහන්සේ මේ ආකාර විය යුතුයි කියලා. God should do this. දෙවියන් වහන්සේ මේ ආකාරයෙන් ක්‍රියා කළ යුතුයි කියලා ඔවුන් හිතනවා. But the gospel of our Lord Jesus Christ is not according to man's wisdom. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සුභාරංචිය මනුෂ ප්‍රඥාවට අනුව නෙවෙයි. Hallelujah. Hallelujah. So some people say, you know, I'm going to do this. I'm going to try my best to do good. සමහර අය කියනවා මම ඉතාමත් උත්සාහයක් දරනවා යහපත් දේ කරන්න කියලා. I'll try to do what is best. හොඳම දේ කරන්න මම උත්සාහ දරනවා. I'll try. මම උත්සාහ දරනවා. And after I try, maybe God has to do the rest. මම උත්සාහ කරාට පස්සේ දෙවියන් වහන්සේ ඉතුරු හරිය කරයි කියලා කියනවා. But God doesn't work like that. නමුත් දෙවියන් වහන්සේ ඒ ආකාරයෙන් ක්‍රියා කරන්නේ. You know, some others say, you know, I'm a nice guy. සමහර අය කියනවා මම යහපත් දේවල් කරන හොඳ කෙනෙක්. I don't drink, I don't smoke. මම බොන්නේ නැහැ, මම සිගරට් බොන්නේ නැහැ. I don't cheat. මම රවටන්නේ නැහැ. I don't go behind women. කාන්තාවන් පිටිපස්සේ යන්නේ නැහැ. I'm a good guy. මම හොඳ කෙනෙක්. I'm a nice guy. මම හොඳ කෙනෙක්. You know, why would God be angry with me? ඇයි දෙවියන් වහන්සේ මාත් එක්ක තරහ වෙන්නේ? You know, some people think like that. සමහර අය මේ ආකාරයෙන් සිතනවා. They think I don't hurt anyone. Look at the way I'm walking or I don't want to, you know, hurt any ant on the floor. මම මේ ආකාරයෙන් තමයි ඇවිදින්නෙත් මම මේ කූඹියෙකුටවත් හිරිහැරයක් හිංසාවක් කරන්නේ නැහැ. That is the wisdom of man. ඒ මනුෂ්‍ය ප්‍රඥාවයි. God's wisdom is different to God, man's wisdom. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මනුෂ්‍ය ප්‍රඥාවට වඩා වෙනස්. So these words they sound very nice. මේ වචන යහපත් ආකාරයට අපිට පෙනී සිටිනවා. It looks very nice. අලංකාරවට පේනවා. So when they speak, everybody also says, what a nice guy this guy is. ඔවුන් කතා කරනකොට අනිත් වටේ ඉන්න අය කියනවා අනේ කොච්චර හොඳ පුද්ගලයෙක්ද කියලා. But it's not according to what God says. නමුත් දෙවියන් වහන්සේගේ වචනයට අනුකූල නැහැ. You know, I remember my father before he became a Christian. මට මතකයි මගේ පියා කිතුණුවෙක් වෙන්න කලින් my father had a very nice name. ඉතා අලංකාර නමක් ඔහුට තිබුණා. So when we used to tell him about Jesus. අපි ඔහුට යේසුස් වහන්සේ ගැන කියනකොට he said, "What are you talking?" ඔබ මොනවද කතා කරන්නේ කියලා මට කිව්වා. Even if I was sent to hell. මාව නිරයට ගියත් you know Peter will be there. Petrus ඉඳීවි එතන. And he'll ask, "What is your name?" මගේ නම මොකක්ද කියලා අහවි. I will say, "I'm Timothy Peter. That was my father's name." මම කියනවා මම තිමති පීට කියලා. ඒක තමයි මගේ පියාගේ නම. "What are you doing here? You're in the wrong place." You know, Peter will say, "What are you doing? You're in the wrong place." Petrus මට කියාවි ඔබ වැරදි තැන ඉන්නේ කියලා. You should be in heaven. ඔබ ස්වර්ගයේ තමයි ඉන්න ඕන. Did you understand? ඔබට තේරුණාද ඒක? Nobody is laughing about that. So some people think like that. සමහර අය මේ ආකාරයෙන් සිතනවා. They say, "I believe in God." මම දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. I'm living a good life. මම හොඳ ජීවිතයක් ගත කරනවා. I don't do any harm to anybody. කිසිම කෙනෙකුට වැරද්දක් කරන්නේ නැහැ මම. Wisdom of man. ඒ මානුෂ්‍ය ප්‍රඥාව. Wisdom of man. ඒ මානුෂ්‍ය ප්‍රඥාව. Your goodness will not take you anywhere. යහපත්කම කරන කොටගෙන අපිව කොහෙවත් අරගෙන යන්නේ නැහැ. It is by believing and receiving the life that God gives you. දෙවියන් වහන්සේ අපිට දීලා තිබෙන ඒ ජීවිතය විශ්වාස කිරීමෙන් සහ ලබා ගැනීමෙන් තමයි අපි මේ දේ. You know, just because something looks good, it's not wisdom of God. යහපත් ආකාරයට පෙනුනත් එය දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නොවේ. There's a prophet called Samuel, Prophet Samuel. ප්‍රොපේතවරයෙක් ඉන්නවා සාමුවෙල් කියලා. He was asked to go and anoint a son of Jesse. ඒ යෙසිගේ පුත්‍රයව ආලේප කරන්න කියලා දෙවියන් වහන්සේ ප්‍රොපේතවරයාට කිව්වා. So here goes Samuel as he went to this house of Jesse. ඒ යෙසිගේ ජෙසිව හම්බ වෙන්න සාමුවෙල් යහම. He had many sons. ඔහුට යෙසිට හිටිය ගොඩක් පුත්‍රයන්. The first son came, handsome guy. පළවෙනි පුත්‍රයාව ඉතාමත් කඩවසම්. Tall and handsome, fair. උසයි, කඩවසම් සුදුයි. Immediately Samuel saw, "This is the guy." So it's so easy now to anoint. He's the person. සාමුවෙල් හිතුවා මෙයා තමයි පුද්ගලයා ඉතා ලේසියෙන් මට ආලේප කරන්න පුළුවන් කියලා. As he was going to anoint him. සාමුවෙල් ඔහුව ආලේප කරන්න ගියා. God said, "Don't do it." දෙවියන් වහන්සේ කිව්වා එපා කියලා ඔහු ආලේප කරන්න. Samuel said, "Why?" සාමුවෙල් ඇහුවා ඇයි කියලා. God says, "Man looks at the outward appearance, but God looks at the heart." දෙවියන් වහන්සේ කිව්වා මිනිස්සයා බලන්නේ පිටස්තරය දෙසයි නමුත් දෙවියන් වහන්සේ බලන්නේ හදවත දිසයි. Just because something is looking nice. යම් දෙයක් පිටස්තරයෙන් ඉත අලංකාරව පෙනෙන්න පුළුවන්. Just because somebody is speaking nice words. යම් කෙනෙක් ඉත අලංකාර වචන කතා කරන්න පුළුවන්. It's not necessarily the wisdom of God. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව නොවෙන්න පුළුවන්. Remember there's a man called Lot, Abraham's nephew. අපි දන්නවා ලොට් කියලා මිනිහෙක් හිටියා ඒ ආබ්‍රහම්ගේ මුණුපුරා. Abraham told Lot, you can choose anything because we are going to separate now. I want you to choose any land that you see. Abraham lotta kiwa obata kemathi e tanak wattak naththam bhumiyak thora ganna kiyala. And Lot looked and he saw a green valley. Lot wata pita balala itha lassana sundara e kolapaata mitiyawatak dakka. And he said, I want that. I'm going to choose that. E Lot hituwa mama e alankara mitiyawata thora gannawa kiyala. But there's something that Lot didn't understand. ඒ ලොට් තේරුම් නොගිය දෙයක් තිබුණා එතන. He didn't know the wisdom of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ලොට් දැනගෙන ඉන්නේ. That was the place that God was going to destroy. දෙවියන් වහන්සේ විනාශ කරන්න ගියපු තැන ඒ ස්ථානයයි. But he chose that because it looked good. නමුත් ඒ ස්ථානය ඒ මිත්‍යාවත අලංකාර නිසා ඇසට ඔහු ඒ ස්ථානය තෝරා ගත්තා. You know many Christians say, oh God, I want this. බොහෝ කිතුනුවන් කියනවා අනේ ස්වාමිනි මට මේ දේ අවශ්‍යයි කියලා. They see that job and they say I want that job. ඒ රැකියාව දැකලා කියනවා මට ඒ රැකියාව අවශ්‍යයි කියලා. You are unmarried, you look at that man, you look at that girl and say God somehow I want that girl, that boy. අවිවාහක නම් ඔබ අර කාන්තාව නැත්නම් පුරුෂයෙක් දැකලා කියනවා කොහොම හරි මට ඒ පුද්ගලයා ලබා දෙන්න කියලා. And you keep saying God, oh God. අනේ ස්වාමිනි මට ලබා දෙන්න කියලා ඔබ කියනවා. You never go to the leader. ඔබ නායකයා වෙතට යන්නේ නැතුව You don't have that wisdom about that. ඒක ගැන ඔබට ප්‍රඥාව නැති වෙන්න පුළුවන්. But you're crying out to God. නමුත් ස්වාමින් වහන්සේට මොරගසමින් සිටිනවා. Ultimately God says take it. අවසානයේ දෙවියන් වහන්සේ කියනවා ගන්න කියලා ඒ පුද්ගලයා. And you do not know this was the person that God did not want you to have. ඔබට ඒත්තු ගන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඔබට ඒ සුදුසු නොවන පුද්ගලයා තමයි ඒ පුද්ගලයා. This was the job that God didn't want you to have. ඒ දෙවියන් වහන්සේගේ නොවන රැකියාව තමයි ඔබ ඒ ආසා කළේ. After that you're wondering, "Oh God, why did you give it to me? Why did you give it to me?" ඒ පාර ඊට පස්සේ ඔබ හිතනවා අනේ ස්වාමිනී ඇයි මේක මට දුන්නේ කියලා. Hallelujah. Hallelujah. I guess there's nobody here like that. මම හිතනවා ඒවනේ ඒ වගේ කවුරුවත් මේ ස්ථානයේ නැහැ කියලා. Praise the Lord. ප්‍රශංසා වේ. 1 Corinthians chapter 2. 1 කොරින්තිය දෙවන පරිච්ඡේදය. Are you blessed this morning? ඔබ ආශිර්වාද ලැබෙනවද මේ උදෑසන? Praise God. ප්‍රශංසා වේ. 1 Corinthians chapter 2 verse 12 and 13. 1 කොරින්තිය දෙවන පරිච්ඡේදයේ 12 සහ 13 වෙන පද. Now we have received. Notice, we have received. We are not going to receive. We have received. Not the spirit of the world, but the spirit which is of God, that we might know the things that are freely given to us of God. Namuth deviyan wahanse visin apata denalada de apa visin danaganna pinisa loke aathmaya nowa deviyan wahanse gen u aathmaya labimuwa apa visin e deval katha karanne. No, verse 12 only. So it says there, you know, God has through his spirit given us everything freely. දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොටගෙන උන් වහන්සේ නොමිලේම අපට සියලු දේ දීලා ඉවරයි. It says now we have received. දැන් අපි ඒ දේ ලබලා ඉවරයි කියලා කියනවා. You are not going to receive any more now. දැන් ලබන්න යනව නෙවෙයි. But it is the spirit of God who will reveal to you what has been freely given to you. දෙවියන් වහන්සේගේ ආත්මය කරන කොටගෙන තමයි අපි දැනගන්නේ යන්නේ අපිට නොමිලේ දෙවියන් වහන්සේ දීලා තිබෙන දේ දැනට. Now look at verse 13. 13 වෙන පදයේ දෙස බලමු. Which things also we speak not in the words which man's wisdom speaketh but with the Holy Ghost teacheth comparing spiritual things with spiritual. 13 වෙන පදය අප විසින් ඒ දේවල් කතා කරන්නේ මනුෂ්‍ය ප්‍රඥාව කරන කොටගෙන උගන්වන ලද වචන වලින් නොව ආත්මික දේවල් ආත්මික දේ සමග සමාන කර බලමින් ආත්මයන්න් වහන්සේ විසින් උගන්වන ලද වචන වලින්. Verse 13 is so important. It says we speak now not with the wisdom that man teaches but with the wisdom that God speaks. අපි කතා කරන්නේ ඒ මිනිස්යාගේ ප්‍රඥාවෙන් නොවේ නමුත් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කරන කොටගෙනයි කියලා. So as we live in this world, there's a wisdom that is trying to teach us to speak in one way, the wisdom of man. අපි මේ ලෝකයේ ජීවත් වන අතර අපිට යම් ප්‍රඥාවක් අපට උගන්වනවා ඒ මනුෂ්‍ය ප්‍රඥාව කරණ කොටගෙන ජීවත් වෙන්න කතා කරන්න. But there is another wisdom. The Holy Spirit is teaching us to speak. තවත් ප්‍රඥාවක් තිබෙනවා ශුද්ධාත්මයන්න් වහන්සේ අපට උගන්වනවා කතා කරන්න. So what we speak is taught either by human wisdom or by the wisdom that God gives us. අපි කතා කරන දේ එකෝ මනුෂ්‍ය ප්‍රඥාව කරණ කොටගෙන නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව කරණ කොටගෙනයි. The human wisdom teaches us if you have a pain, if you have a headache, you say, oh, I have a headache, I have a stomach ache. මනුෂ්‍ය ප්‍රඥාව තුලින් අපට උගන්වනවා බඩරි දෙනවා නම් නැත්නම් ඔළුවරි දෙනවා නම් මට ඔළුව කැක්කුමයි බඩ කැක්කුමයි කියලා. And then it teaches for you to go to the doctor and get medicine. ඉක්මනටම දොස්තරවරයා ගාවට ගිහිල්ලා බෙහෙත් ගන්න අපිට උගන්වනවා. If you don't go, others will tell you, you know, why are you not going to hospital? Why are you not going to see the doctor? ඔබ දොස්තර කෙනෙක් ගාවට ගියේ නැත්නම් ඔබ අවට ඉන්න අය කියයි, ඇයි යන්නේ නැත්තේ දොස්තර ගාවට කියලා. And when you go to the doctor, the wisdom of the doctor tells you, oh, how bad you are now. ඔබ දොස්තර ළඟට ගියහම ඒ දොස්තරගේ ප්‍රඥාව කියනවා ඔබගේ තත්ත්වය කොච්චර බැරෑද. Oh, you have got some very bad disease now. ඔව් හරිම මේ නපුරු ලෙඩක් තමයි හැදෙන්නේ. Now you have to get some this test and that test and අර පරීක්ෂාම කරන්න මේ පරීක්ෂා කරන්න කියලා දොස්තර ඔබට කියාවි. The wisdom of man is so negative. ඒ මනුෂ්‍ය ප්‍රඥාව හරිම ඍණවාදී. It is negative. ඍණවාදී. So we have as human beings we have learned this wisdom and we to speak that wisdom. මනුෂ්‍යයන් හැටියට මේ ලෝකේ ජීවත් වෙන අපි ඉගෙනගෙන තිබෙනවා මේ මනුෂ්‍ය ප්‍රඥාව සහ ඒ දේ කතා කරන්න. But once you become a child of God, there is another language, another talk, another speech God wants to give you. He wants you to change your language. මේ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණාට පස්සේ දෙවියන් වහන්සේගේ කැමැත්ත උන් වහන්සේ දෙන ශබ්ද කෝෂය නැත්නම් ඒ අලුත් වචන දෙවියන් වහන්සේගේ ආකාර වචන කතා කිරීමයි. So the human wisdom, man's wisdom say, I have caught the flu. මනුෂ්‍ය ප්‍රඥාව තුල මනුෂ්‍යයා කියයි අනේ මට ඒ උණ හැදිලානේ. මම ඒ උණ අල්ලගත්තා. I caught the flu. ඒ උණ අල්ලගත්තා මම. Who told you to catch the flu? කවුද ඔබට කිව්වේ උණ අල්ලගන්න කියලා? I have. මට ඒ දේ තිබෙනවනේ. My diabetes. මගේ දියවැඩියාව කියලා. My headache. මගේ ඔළුව කැක්කුම. My they have owned it now. හැම එකක්ම අයිතිවාසිකම් කරගෙන අයිති කරගෙන. You know, as long as you say my, as long as you say I have. ඔබ කියන තාක්කල් මේක මගේ මට අයිති කියලා. Then that has possession over your life. That has ownership. ඒ රෝගයට තිබෙනවා ඔබගේ ජීවිතය පිළිබඳව අයිති. In the first place, who gave you? ඔබට ඒ දේ මූලිකව අපි බැලුවොත් කවුද ඒ දේ දුන්නේ ඔබට? Who gave you diabetes? කවුද දුන්නේ දියවැඩියාව? And why did you take it? ඇයි ඒක ඔබ ලබා ගත්තේ? You know, instead of saying I have headaches, can't you say I feel headaches? ඔබ ඒ කියන්නේ නැතුව අනේ මට මේ ඔළුව කැක්කුම දැන් තියෙනවනේ කියලා මට මේ දේ හැඟෙනවා කියලා ඔබට කියන්න පුළුවන්. You can say I feel headaches. මට හැඟෙනවා ඔළුව කැක්කුම. But I have healing. Hallelujah. නමුත් මට සුවය තිබෙනවා. Amen. You have to say what you have. ඔබට අයිති දේ තමයි ඔබ ප්‍රකාශ කරන්නේ. Which the wisdom of God teaches. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපිට ඒ දේ උගන්වනවා. The wisdom of God teaches that you have the life of God. දෙවියන් වහන්සේගේ ප්‍රඥාව අපට උගන්වනවා දෙවියන් වහන්සේගේ ජීවනය අපට තිබෙන බව. So you say I have the life of God. අපි ඉතින් කියන්න අවශ්‍ය දෙවියන් වහන්සේගේ ජීවනය මට තිබෙනවා. Maybe you have some lack in your finances. ඔබගේ ආර්ථිකය තුල යම් හිඟයක් තිබෙනවා වෙන්න පුළුවන්. So you don't say I'm broke, I don't have any money. You know, somebody has to help me. සල්ලි නැහැ මට ගොඩක් හිඟයි කියලා ඔබ ප්‍රකාශ කළ යුතු නැහැ. You say the Lord is my shepherd. දෙවියන් වහන්සේ මාගේ එඬේරා කියලා ඔබ කිය යුතුයි. And I shall not lack. මට කිසි හිඟයක් වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. Hallelujah. So you learn to speak. ඔබ කතා කරන ආකාරයේ ඉගෙන ගත යුතුයි. So your words become so important. ඔබගේ වචන ඉතාමත්ම වැදගත්. You know, in the nation that you live, the culture that you live, there are different languages, different words that are used. ඔබ ඒ ජීවත් වෙන දේශය නැත්නම් සංස්කෘතිය අනුව විවිධ මනුෂ්‍ය විවිධ වචන කතා කරනවා. In Sri Lanka there are different types of word In England, there are different types of word people use. එක ශබ්ද කෝෂයක් තිබෙනවා එංගලන්තේ තවත් ශබ්ද කෝෂයක් තිබෙනවා. Wisdom of man. ඒද මිනිස්යාගේ ප්‍රඥාවයි. Now these words sometimes people even do not understand, but they speak. මේ වචන මිනිස්යාට සමහර වෙලාවට තේරුම් ගන්නත් නැහැ අර්ථය දන්නෙත් නැහැ නමුත් ඔවුන් නිකන් කතා කරනවා. As they speak, they are releasing something into that nation, into that culture. ඔවුන් ඒ දේ කතා කරනකොට ඒ දේශයට නැත්නම් ඒ සංස්කෘතියට ඔවුන් යම් දෙයක් නිදහස් කරනවා. In language like in England for instance, in the English language is a beautiful language, but in English people say I'm afraid. එංගලන්තේ ඉතා ලස්සනයි. I'm afraid I can't come tomorrow. I'm afraid it will rain. නමුත් ඔවුන් කතා කරනකොට ඔවුන් පුරුද්දක් හැටියට කියන අනේ මට බියයි හෙට වහීද if it's raining tomorrow why are you afraid of that හෙට එන්න බැරි වෙයි කියලා බියයි කියලා ඔවුන් පුරුද්දක් හැටියට ඒ වගේ කතා කරනවා there's so many and some of the words are curses සමහර කතා කරන වචන ඇත්තටම ශාපයක් in England a lot of people use this word blimey සමහර ඉංගලන්තේ මේ වචනේ පාවිච්චි කරනවා maybe you are not heard if you're familiar that's a word You know what blimey means? It means blind me. ඒ වචනේ අර්ථය තමයි මාව අන්ධ කරන්න. That's the meaning. People are saying blind me. මාව අන්ධ කරන්න. And they think it's nice to say that word. ඔවුන් හිතනවා හරි යහපත් කියලා ඒ වචනේ කියන්න. Now in Sri Lanka also we have so many things. ලංකාවෙත් තිබෙනවා ඒ වගේ වචන. People say මාර විදිහට බය වුණා බා. This is very strong saddanta purusha. මාර විදියට බය වුණා. You know who told you to be afraid? කවුද කිව්වේ බය වෙන්න කියලා? මාර විදියට. අපරාධේ. You know what අපරාධේ means? අපරාධේ means is a crime. අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව. Something small has happened but you have declared that to be a crime. අපරාධය කියලා කියන්නේ අපරාධයක්. පොඩි දෙයක් වෙලා තිබෙන නමුත් ඔයගොල්ලෝ ඔබ ප්‍රකාශ කරනවා ඒක විශාල දෙයක් හැටියට. You know I had a friend for everything he said boru mata yalu ekitiya hama deetama kiyanne ehema boru kiyala even you say something boru no wonder you know the culture in sri lanka is boru eka thamai sri lankave sanskrutiya hama ekamma boru vela tibenne na atta ban ha boru and when you go to the roads පාරට ගියහම different kinds of animals are in the road එක එක ආකාරයේ සත්තු ඉන්නවා පාරේ oh the donkeys are there the buffaloes are there ඌරෝ ඉන්නවා හරක් ඉන්නවා මී හරක් ඉන්නවා and then later you think you know why is our road so indisciplined ඇයි අපේ පාරවල කිසි විනයක් නැත්තේ කියලා අහන්නේ that is what you have spoken ඒ ඔබකම කතා කරපු දේ තමයි you have declared there are buffaloes and donkeys and cows in the road ඔබ පාරේ එළවෙන ගමන් ඔබ කියලා තිබෙනවා මේ හරක් ඉන්නවා බූරුවෝ ඉන්නවා කියලා පාරේ ඉතින් ඒ දේම වෙලා තිබෙනවා and then you say I hate driving in Sri Lankan roads මම මේ ලංකාවේ පාරවල් වල රිය පදවන්නේ ඉතාමත්ම අකමැති දෙයක් කියලා කියනවා you know I also used to say that මමත් එක කාලයක එහෙම කිව්වා and with the greatest difficulty I stop sometimes only the first letter comes බොහොම අමාරුවෙන් නවත්ත ගන්නවා You know, a few weeks ago I was tooting the horn. The Lord says with the horn you said boorua. Devian wahanse mata kiwa me e horn eken oba e wacana kiwa kiyala boorua kiyala. And I feel yes sometimes you can speak words with your horn. Samahara welawata wacana prakasha karanna puluwan horn eken pawa. And you can think well I don't do that anymore as a Christian I'm a good Christian දැන් කිතුනුවේ හැටියට මම තවදුරටත් ඒ වගේ ඒවා කරන්නේ නැහැ මම යහපත් කිතුනුවේ කියලා ඔබ හිතන්න පුළුවන් we may laugh at these things but you know it is there the wisdom of man ඔබ ඒ ගැන hina වෙන්න පුළුවන් නමුත් මේවා සිදුවෙන දේවල් ඒ මනුෂ්‍ය ප්‍රඥාව and sometimes we speak words even we do not know these words අපි සමහර වචන අපි මුඛයෙන් එළියට දවනවා තේරුමවත් දන්නේ නැතුව in english people say go to hell man නිරේට යන්න කියලා ඒ වගේ කියනවා. හෙල්ලවතින් මෑන්. බ්ලඩි හෙල් මෑන්. මේ ඔක්කොම it's all about hell. හැම මේ වචනයක්ම නිරය ගැන. You say go to hell and then you try to give the gospel to that person. නිරේට යන්න කියලා ඊට පස්සේ වෙන දවසක ඒ පුද්ගලයාට සුභාරංචිය දෙන්න හදනවා. Hallelujah. You guard your words. obage wachana gana oba salakilimat viyutui. Think, what are the words you're speaking? Why are you speaking that word? Oba katha karana wachana gana oba hitanno oba salakilimat wenna hitana ai mama me wachana katha karanne kiyala. What is the meaning of that word? Me wachane mokakda arthaya kiyala oba hitanna awashyai. Sometimes we speak that word and we even do not know the meaning of that. Some of the meanings are so terrible. අපි සමහර වචන අපි නොදැන කතා කරනවා අර්ථය නොදැන නමුත් ඇත්ත වශයෙන්ම බැලුවහම අර්ථය අපිට හිතා ගන්නවත් බැහැ නේද slang words you know young people today when you speak slang just because others are speaking you don't have to speak like that තරුණ තරුණියන් හිතන්නේ නැතුව එක එක ඔහේ වචන his වචන කතා කරනවා අන්න ඒ දේ කතා කර පළියට ඔබේ ආකාරයෙන් කතා කරන්න අවශ්‍ය නැහැ hallelujah praise god Praise God, the wisdom of man. ඒ මනුෂ්‍ය ප්‍රඥාවයි. The wisdom of man is also the wisdom of the flesh. ඒ මනුෂ්‍ය ප්‍රඥාව ඒ මාංශයේ ප්‍රඥාවයි. 2 Corinthians 1:12. We'll quickly look at that. 2 Corinthians 1:12. දෙක කොරින්ති පළවෙන පරිච්ඡේදයේ 12 වන පදයේ දෙස බලමු. 2 Corinthians 1:12, are you there with me? දෙක කොරින්ති පළවෙන පරිච්ඡේදයේ 12 වන පදය. It says there Praise the Lord. 1:12. It says, for our preaching, our rejoice. 2 Corinthians 1:12. It says, for our rejoicing in this, the testimony of our conscience, that is simplicity and the godly sincerity, not with fleshly wisdom, but by the grace of God. Fleshly wisdom. The fleshly wisdom is also a part of the human wisdom. මක්නිසාද අපේ පාරට්ටුව නම් අපි වනාහි ලෝකයේහිද විශේෂයෙන් නුඹලා කෙරෙහි දිව්‍ය වූ ශුද්ධ කමින් හා අවංක කමින් මානසික ප්‍රඥාවෙන් නොව දෙවියන් මානසික ප්‍රඥාව the fleshly wisdom ඒ මානසික ප්‍රඥාව You know the Bible says a man of the flesh cannot please the spirit ඒ මානසික මනුෂ්‍යයාට දෙවියන් වහන්සේගේ ආත්මයට ප්‍රසන්න කරන්න බෑ කියලා බයිබලයේ සඳහන් වෙනවා. God does not want us to be fleshly Christians. දෙවියන් වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි මානසික කිතුරුවන්ව කටයුතු කිරීම. You know fleshly Christians are very outspoken. ඒ මානසික කිතුරුවන් ඔවුන් හිතන්නේ නැතුව ඔහේ කතා කරනවා. And they sit but they never learn. ඔවුන් වාඩි වෙලා ඉන්නවා අහගෙන ඉන්නවා නමුත් කවදාක්වත් ඉගෙන ගන්නෙ නැහැ. They don't want to learn anything but they want to advise everybody else. ඔවුන් ඉගෙන ගන්න කිසිම දෙයක් කැමති නැහැ නමුත් අනිත් අයට අවවාද දෙන්න බලාගෙන සිටිනවා. You know, they want to show that what they say is true and not what the spirit of God is saying. ඔවුන් කියන දේ තමයි සත්‍ය දෙවියන් වහන්සේගේ ආත්මය කියන දේ නොවේ කියලා තමයි ඔවුන්ට ඒත්තු ගැනීම. So the people of the flesh cannot understand the wisdom of God. ඒ මානසික මනුෂ්‍යයාට බෑ දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඉගෙන ගන්න. So this the fleshly people they are always contesting arguing with the people of God. ඒ මානසික කිතුනුවන් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා එක්ක වාද විවාද කරනවා. Oh they will say you know why is it important to come to church? ඇයි වැදගත් වන්නේ සභාවට පැමිණෙන්නේ? Oh I can worship God at home. මට ගෙදර පුළුවන් නේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. You know why do you have to go to a particular church? ඇයි එකම සභාවකට යා යුතු කියලා ඔවුන් වාද කරනවා? I can go to any church. මට පුළුවන් ඕනම සභාවකට යන්න. After all it is the body of Christ. අන්තිමේදී බලනකොට ඒක මේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයනේ. They will bring all kinds of arguments. Eka eka nidahasata karana vivada vada vivada genevi. You know they will bring their arguments from the point of flesh. Oun maansen tamai e vada vivada genenni. And they want to put their hand on everything things which are none of their business. Ounta aiti nathi deeta oun angili gahanna balanawa. Have you heard this way none of your business? ඔබ මේක අහලා තියෙනවද ඔය අයිති නැති දෙයට ඇඟිලි ගහනවා Some people they want to know everything that is going on. ඒ සිද්ධ වෙන හැම දෙයක්ම ඔවුන් දැනගන්න කැමතියි. They come to say I don't know what's happening. මම දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. You don't have to know everything that is happening. ඔබ වෙන සියලු දේ දැනගන්න අවශ්‍ය නැහැ. I remember once when I went to Lagos. මම ඒ ලේගොස් ගියාම I went to this bookshop. මම bookshop එකකට ගියා. And that was a moment of my weakness. ඒ මගේ දුර්වල අවස්ථාවක් වුණා. So I went and that bookshop was run by this pastor, lady pastor. ඒ bookshop එක ඒක පරිපාලනය කරේ බාරව සිටියේ. She's a lovely woman of God. දෙවියන් වහන්සේගේ දාසියක්, ඉත අලංකාර කාන්තාවක්. So I this was many years ago. I said, you know why is your pastor not married? mama venakenekuta kiwa ai obage sabapalakawariya vivaha vela natte kiyala. She's such a wonderful pastor. Achchara yahapat sabapalakawariya. And there are a lot of wonderful pastors, men pastors in your church. Godak yahapat vena sabapalakawarun sitinawa vivaha kanaathi purushaya. He was a young guy, this guy who was in the shop. Me madhyale hitupu me tarunekuta tamai mama me de kiwe. He said, "Forgive me for saying this, pastor." Mama me de kiyana gana mata samavath denna kiyala kiwwa mata. "It's none of my business." Eka mata aithi deyak neve kiyala ohu mata kiya sitiya. "It is too high for me to think." Eka mata usas wedi mata eka kalpana karanna kiyala e tarunaya mata kiya sitiya. As he said that, I felt so ashamed. Mata ohu e de mata kiwwaham mata lajja hituna. So there's some things that we can know, some things it is too high for us. Samahara deval apita danaganna puluwan namuth samahara deval apita danaganna usas wedi. You know, for instance, you know, there are some people, if somebody has not come to church for a few weeks, sathi kihipayak yam kenek sabawakata panwini nathda. I'm talking about not this church. Me sabawa gana nowe man katha karanne. But the people of the flesh, manasika pudgalayan ganai. Now they will call that brother. E sahodarayata oun durakata namathumak kalla. You know, he's calling not to encourage that brother to come to church. Sahodarayata sabawata paminenna kiyala daivremat karanna nevey call karanne. But just to find out what has gone wrong, what is wrong in the church that he is not coming. Sabave veradichcha de kumakda ai ohu sabawata paminenne natte kiyala oopa doopa balanna thamai call karanne. And he calls and say, "What happened really? Mukadda attatama une kiyala call karala." "I was missing you." Mata obawa nathi bawa danuna hondatama. So that person will start giving some rubbish, all, you know, garbage. Mulu kunu godama avsala e pudgalaya katha karanna patan. And this guy also gets into that garbage truck. Me anith pudgalayat e sabaven katha karapu ekkenat e kunu karattere nagina. E kunu karatterema naginawa. And they will say, "Really? Attada?" Now nothing has happened to this guy. Not this guy, nothing has happened. This guy or girl, right? Mukut vela naha e pudgalayata. Yeah. Sir, "Oh, first this arima asadharanai. You know what happened to you is not right." Una de nan hari na kiyala kiyana. So we see the people of the flesh, they work not to bring the unity to the church. E mansika pudgalaya kriya karanne e ekamutukama sabawata genenna nevey. Not to bring the unity of the spirit. E aathmayanan wahanse thula ekamutubawa genenna nevey. But to bring a fleshly thought, fleshly idea. E mansika adahas genena pinisai. That's the wisdom of man. E manushya pragnyavai. Hallelujah. My time is up now. Hallelujah. So let's rise up and let's lift our hands to heaven. Api nagi sitla apage da deviyan wahanse wetata yomu karana. Everyone went quiet with that last thing that I said. Did I say anything bad? Amoma nishabda una man kiyapu avashya. What I said was not in this church. Man kiyapu de me sabave nevey. But I said that it will not happen. E de sidu wenne neha kiyalai man kiyana. Amen. Praise God. Let's lift our hands to heaven. Apage da deviyan wahanse wetata. Can we have the worship? You know, I feel there are some people here who need healing in their feet, in their legs. And I believe there is the healing power of God working. Already when you broke bread, that healing power was manifested in you. ඒ දෙවියන් වහන්සේගේ සුවීමේ බලය මේ ස්ථානයේ තිබෙනවා අපි රොටි කඩන අතරම දෙවියන් වහන්සේගේ සුවය ඔබ තුල ආරම්භ කරනවා. The Bible said that Jesus' body was broken so that our bodies will be made whole. බයිබලයේ සඳහන් වෙනවා යේසුස් වහන්සේගේ ශරීරය කැඩුනේ අපගේ ශරීරය සම්පූර්ණ වෙන පිණිස. So I speak healing right now to those people who are having infirmity in their feet, in their legs. ඒ යම් කෙනෙක් පාදවල ඒ කකුල්වල යම් රෝගාබාධිත තත්ත්වයක් තිබෙනවා නම් මම සුවය ප්‍රකාශ කරනවා. When you wake up in the morning, you find it very difficult. You have to hold on to something and get up. ඔබ උදෑසන නැගිටිනකොට අමාරුවෙන් තමයි අල්ලගෙන තමයි නැගිටින්නේ. When you sit down somewhere, you find it very difficult to get up. වාඩි වෙනකොට ඉත අමාරුවෙන් තමයි නැගිටින්නේ. I speak the healing of God to come upon you now. දෙවියන් වහන්සේගේ දිව්‍යමය සුවය ඔබ මත පැමිණේ. God's power is working in your life right now. දෙවියන් වහන්සේගේ බලය ඔබගේ ජීවිතේ දැන් ක්‍රියා කරනවා. Wherever you are, receive that power right now. ඔබ ඉන්න ස්ථානයේ සිට ඔබේ බලය ලබා ගන්න. Hallelujah. Be healed right now. සුවය ලබන්න. Be healed right now. සුවය ලබන්න. And some of you having some problem with your mind. Samahara ayata obage manase yam prashnayak thibenawa. In your thoughts. Obage situwili wala. There are thoughts, so many thoughts coming and confusing you. Oho situwili obage manasata paminala obata viyawul bhavayak genenawa. Even when you pray, you find it very hard. Your thoughts are disturbing you. ඔබ ඔබ යාඥා කරනකොට පවා ඔබට අමාරුයි ඒ සිතුවිලි ඔබට බාධාවක්. Now I speak peace of God upon you right now. දෙවියන් වහන්සේගේ සමාධානය වේවා ඔබගේ ජීවිතේ. I say you have a sound mind. මම කියනවා ඔබට ඒ පැහැදිලි මනසක් තිබෙනවා. I say you have a sound mind. මම කියනවා පැහැදිලි මනසක් ඔබට තිබෙනවා. Receive right now a sound mind. දැන් ඔබ ලබා ගන්න පැහැදිලි මනසක්. Thank you Lord. Thank you Lord. Hallelujah. Now Lord we bless your precious people. ස්වාමිනිය ඔබ වහන්සේගේ සෙනඟට ආශිර්වාදය නිදහස් කරනවා. May the grace of our Lord Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහයද. The amazing wonderful love of the Father. පියාණන් වහන්සේගේ ඒ පුදුම වූ ප්‍රේමයද. And the wonderful sweetness of the Holy Spirit. ශුද්ධාත්මයන්න් වහන්සේගේ මිහිරි සහභාගීත්වයද. Be with these precious people. මේ වටිනා සෙනඟ මත වේවා. May they grow from wisdom to different levels of wisdom and promotion. ඕනේ ප්‍රඥාව තුල ස්වාමිනී ඉහළට ඉහළට එස වේවා. May the word that they receive today. ඔවුන් ලබාගත් ආ උදේව වචනේ අද දවසේ. Be so strong in that they'll put that word into work. ඔවුන් තුල ශක්තිමත්ව ස්වාමිනී වචනේ ක්‍රියාවට දැමවවා. May the anointing of God rest upon them. දෙවියන් වහන්සේගේ ආලේපය ඔවුන් මත වේවා. May they be healthy and strong. ඔවුන් නිරෝගීව ශක්තිමත්ව සිටින පිණිස. May you prosper them greatly. ස්වාමිනිය ඔබ වහන්සේ තුල සපලත්වයට පැමිණෙන පිණිස. I bless their children, children's children, their families. දරුවන්, දරුවන්ගේ දරුවන්, ඔවුන්ගේ සියලුම පවුල්වලට මම ආශිර්වාද දෙනිදහස් කරනවා. Thank you for the protection that you give them. ස්වාමිනිය ඔබ වහන්සේගේ දිව්‍යමය ආරක්ෂාව ගැන ස්තුතියි. In Jesus mighty name. යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. Amen. God bless you. God bless you. Have a wonderful time.